ಯೇಸುಸು ನಿವನ ಗಾಯನ ಉಡಿ ಸವರಿಸುಯ ಸೆನೆಕಿನ್ ಪಾವೆನ ಮೆಜಿಯಮ್ರೇ ರಂಗು ಮಂದ್ರಂಗ ಮತಕಲೋಕೆ ವೇದನ ಅಮತಕಲ ಸಿಸು ನಿವನ ಗಾಯನ ಉಬೆ ಸವನ್ ಸೋಯ ಸೆನೆಕಿನ್ ಪಾವೆನ ಮಜಿಯಂ ರೇ ರಂಗು ಮಂದ್ರಂಗ ಮತಕಲೋಕೆ ವೇದನ ಅಮತಕಲ සිතට එන්නේ රස විඳින්නයි අප ගයන්නේ අසිරි ලෝකේ සුර පුරකුවේ මතක ලෝකේ දුක් නිමාවේ සිතේ සුසු නිවන ගායන ඔබ සවන් සොයා සෙනෙකින් පාවෙනා මැදියම් රැයේ රැඟු මන්රඟා මතක ලෝකේ වේදනා අමතක කළා යොවුන් වියනේ නිති රැඳෙන්නේ නොසිතුවිලසින් ඉගිල යන්නේ විමුතු පහනකුසේ උදාවී අඳුරු වී එය නිවී යන්නේ සිතේ සුසුම් නිවන ගායන ඔබේ සවන් සොයා සැනෙකින් පාවෙනා මැදියම් රැයේ රැඟු මන්රඟා මතක ලෝකේ වේදනා අමතක කළා සිතේ සුසු නිවන ගායන ඔබේ සවන් සොයා සෙනෙකින් පාවෙනා ඇදියම් රැයේ රැඟු මන්රඟා මතක ලෝකේ වේදනා අමතක කළා